භාසිස්සාමීති එවං දන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝසුං භගවාහි තදවෝචේ චේ අඤ්ඤත්තිකානි ආයතනානි වේදි සම්මානි චේ බාහිරානි ආයතනානි වේදි සම්මානි චේ විඥානකාය වේදි සම්මා චේ පස්සකාය වේදි සම්මා අට්ඨානස මනෝපවිචාරා වේදි සම්මා චත්තිංස සත්ත පදා වේදි සම්මා සත්‍රිදං නිස්සාය ඉදං පජහත සයෝ සතිපට්ඨාන යදරියෝ සේවති තදරියෝ සද තදරියෝ සත්තා ඝනමනුසාසිතු මරති සෝවුච්චති යොග්ගා ධම්මානං යොග්ගාචරියානං අනුත්තරෝ පුරිස ධම්ම සාරතීති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ ලෝ පහළ වී වදාළේ දෙවි මිනිසයන් තුන් සහිත සමස්ත ලෝකයාට සුගති සම්පත් සලසා දීම පිණිස නොවේ මේ දීර්ඝ සංසාරයේහි ලෝ සතුන් විඳින්නා වූ අපමණ ජාති ජරා මරණ සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් සදාට එතර කරවා අජරාමර ශාන්ත නිවන් සුව සාදා දෙනු පිණිසමයි. ඒ සඳහා සුවාසුදාසත් ධර්මස්කන්ධේ දේශනා කොට වදාළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පදනම් කරගෙනයි. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් සරත් නුවර ජේතවන මහා විහාරයේදී සිවණක් පිරිස මැද්දේ මහා සංගරුව නාමතා දේශනා කොට වදාළ සලායතන විභංග සූත්‍රය නමින් හැඳින්වෙන මේ දේශනාවේ ඇතුළත් වන්නේ නිර්වාණ මාර්ගයයි. විශේෂයෙන්ම භාවනා මාර්ගයේ ක්‍රම රාශියකට සරුවක්යන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. නාම රූප විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, ධාගේම ධාතු විදර්ශනාව, පටිච්ච සමුප්පාද විදර්ශනාව ආදී වශයෙන් විදර්ශනා භවනා ක්‍රම රාශියක් සරුවක්ඥන් වහන්සේම දේශනා කොට වදාරා තිබෙන්නේ ඒ සඳහා සහභාගී වෙන පින්නතුන්ගේ ආબોධයේ පිණිසමයි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ භාවනා දොරටු නැත්තන් නිවන් දොරටු 21ක්ම දේශනා කොට වදාරා තිබෙනවා. එින්මේ සලායතන විභංග සූත්‍රාන්ත දේශනාවේ විශේෂයෙන්ම සඳහන් වන්නේ ආයතන විදර්ශනාවයි. පින්නතුන් දන්නවනේද මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා ධම්මානුපස්සනා භාවනා කර්මස්ථාන පහක්. එයින් එකක් තමයි ආයතන විදර්ශනාව. ඒ ආයතන විදර්ශනාව සවිස්තරව පහදා දෙන දේශනාවක් මේ සලායතන විභංග සූත්‍රයේ නමින් හැඳින්වෙනවා. මේ දේශනයේ ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ 4 වෙනි විභංග වර්ගයේහි 7 වෙනි සූත්‍රයේ වශයෙන්ුයි. විශේෂයෙන් විභංග වර්ගයේ සඳහන් වෙන්නේ මේ වාගේ විභංග දේශනා 12ක්. මජ්ක්‍ධිම නිකායේ තියෙන විශේෂ සූත්‍රාන්ත දේශනා 152ක්. එයින් 137 වෙනි සූත්‍රයයි මේ සලායතන විභංග සූත්‍රය. මේ දේශනාව සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් පැවැත්විය යුතු තියෙනවා. හේතුව මේ දේශනාවට ඇතුළත් වෙන මාතෘකාවෙන්ම පේනවා දේශනාවට මාතෘකා රාශියක් ඇතුළත් වෙන බව. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිසමතා වදාළා මානෙනි ඔබ සෑම දෙනාට මඟඵල නිවන් සුව පිණිස හේතු වෙන මේ සලායතන විභංගයේ මම දේශනා කරනවා. සාවධානව සවන් දෙත්වා කියලා සරුවක්ඥන් වහන්සේ පළමුවෙන් නියම කොට සංඝ පිරිස ගෞරවයෙන් පිළිගැනීම බව ප්‍රතිඥා කළා. ඊළඟට සඳහන් කරනවා ච අජ්ජත්‍යකානි ආයතනානි වේදි සම්බානි ආධ්‍යාත්මික ආයතන 6 නුවණින් ආબોධ කටයුතුයි. ච බාහිරානි ආයතනානි වේදි සම්බානි එසේම බාහිර ආයතන 6 නුවණින් ආબોධ කටයුතුයි. චේ විඥානකාය වේදි සම්බා විඥානකය නැත්තං සයාකාර විඥානේ අවබෝධ කටීති. චේ පස්සකාය වේදි සම්බා සයාකාරව ස්පර්ශයේ වේදිතබ්බා දත යුතුයි නුවණින් ආબોධ කට යුතුයි අට්ඨාරස මනෝපවිචාදා වේදිතබ්බා ඒ කියන්නේ මනෝපවිචාදිකින් 18 ආબોධ කට යුතුයි චක්කින්ස සත්ත්වපදා වේදිතබ්බා ඒ කියන්නේ සත්වයන් තරතියුතු ආකාර පවතින ආකාර 36 ආબોධ කට යුතුයි తత్రిదం నిస్సాయ ఇదం పజాత మేదే అసలు కరగనే మేదే అత్తరిత్వా కిన దేశనావి సందాను వినవా మాత్రుకావ తాగిన తయో సతిపట్టాన సతిపట్టాన తులక్ సందాన్ వినవా యదరియో సేవతి తదరియో గణమనుసాసుతు మరాతి యం కెనికే సతిపట్టాన తున సేవనే కరణవానం ఏ ఉత్తమయన్ వహన్సే සමෝහයට අනුශාසනා කරන සුදුසු ශාත්‍රුන් වහන්සේ නමක් වෙනවා සෝ උච්චති යෝගාචරියානම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති ඒ උතුමන් වහන්සේ මේ භාවනා යෝගීන්ගේ අනුත්තර පුරිස ධම්ම සාරති බාට පත් වෙනවා ඊවාගේම ආය මුද්දේසෝ සලායතන විභංගස්ස මෙන්න මේක තමයි සලායතන විභංගයේ මාතෘකාව දැන් අපි මේක සලකා බලන්නට ඕනේ කාලේ බොහෝ ස්වල්පයි ඒ ස්වල්පේ වේලාව තුළ මේ ධර්ම කොටස යම් ප්‍රමණයකින් පැහැදිලි කර ගැනීම අපේ නිවන් මඟට උපකාරී වෙනවා. මේ සඳහන් වෙනවා පින්නතුනි ආධ්‍යාත්මික ආයතන 6 නමින් චක්ඛායතනේ, සෝතායතනේ, ඝානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ කියලා ආධ්‍යාත්මික ආයතන 6. මෙවට ආධ්‍යාත්මික කියලා කියන්නේ මම මාගේ කියලා ගන්නු ලබන බැවිනුයි. සෑම සත්‍යෝගයේ సంతානේ මිනිසයන්ගේ පමණක් නේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සිව්පාදයේ සිව්පාදයේ මේ ත්‍රිසං සතුන්ගේ කාගේම නාගයන්ගේ ගුරුලන්ගේ සූර්යයන්ගේ හැම දෙනාටම මේ ආයතන තියෙනවා යන් යම් ප්‍රමාණයකට විශේෂයෙන් මිනිසයන්ට තියෙන ආයතන 6ක් මේ ආයතන 6 මම මාගේ කියලා දැඩිකොට ගන්නා ලැබෙන බැවින් තමයි මේවට ආධ්‍යාත්මික ආයතන කියන්නේ බාහිර ආයතන කියලා කියන්නේ ඒ ආධ්‍යාත්මික ආයතන 6ට අරමුණු වෙන ගෝචර වෙන අරමුණු නිසා ඒවට කියනවා බාහිර ආයතන කියලා. රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, ස්පර්ශ ආයතනය, ධර්ම ආයතනය කියන්නේ මේ බාහිර ආයතන 6. ඊළඟට විඥාන සය කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන 6 පහළ වෙන සිත්තේලිය 6ක් පිළිබඳවයි. ඒ කියන්නේ චක්ක විඥානේ, සෝත විඥානේ, ඝාන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියන මේ විඥාන කය. කය කියලා කියන්නේ සමූහය. විඥාන සමූහය සයාකාරයි. ඊළඟට පස්ස සමූහය ඒ සයාකාරයෙන් චක්ක සංපස්සේ, සෝත සංපස්සේ, ඝාන සංපස්සේ, ජීවා සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ නමින් ස්පර්ශ 6කට බෙදෙනවා. අෂ්ටාංශ මහන් මනෝපවිචාරිකයන්නේ මේ දොරටු 6 නිසා ලැබෙන අරමුණු වලදී එක එක අරමුණකදී තුන් තුන් ආකාරයකට සිත වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රියමනාප වර්ණයක් දැකලා රූපයක් දැකලා එයින් සොම්නස්සාගත වෙනවා. අප්‍රියමනාප දෙයක් එහෙන් දැකලා දොම්නස් වෙනවා. එවාගෙම මධ්‍යස්ත වෙනවා අනුවණින්. නුවණින්තර මධ්‍යස්ථ භාවය ඇති වෙනවා. ඔය විදිහට අහං රූපයක් දැකලා තුන් ආකාරයකට සිත පවතිනවා. එවාගෙ මේ කනින් ශබ්දයක් අහලා, නාහයෙන් ගඳක් සුවඳක් දැනගෙන, දිවෙන් රසක් නිරසක් විඳලා, කයින් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් විඳලා, සිතින් අරමුණක්ගෙන මේ තුන් තුන් ආකාරයකට සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන අවස්ථා තුන තුන බැගින් පහළ කරනවා. එවන 18ක් බවටපත් වෙනවා මේකට කියන අෂ්ටාංශ මනෝපවිචාර කියලා. කියලාද සඳහන් වෙනා චක්කිස සත්ත්වපදා කියලා. එතන සඳහන් කරන්නේ සත්ව සංකාන තුල 36 ආකාරයකට මේ දොරටු නිසා ඇති වෙන අවස්ථා 36ක්. ඒ කියන්නේ රූපස් මේ රූපාරම්මණයක් ඇහෙන් දැකලා යන් කිසි ප්‍රිය හෝ අප්‍රිය හෝ රූපාරම්මණයක් දැකලා දේහසිත සෝමනස්ස උපදීනවා. දේහසිත සෝමනස්ස කියන්නේ තෘෂ්ණාව සාගත ආසා සාගත සන්තෝෂයත සෝමනස්ස ඇති වෙනවා. එවාගෙම අප්‍රියමනාප රූපයක් දැකලා අර වගේම නෙක්ඛම්මසිත සෝමනස්ස ඇති වෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්ස කියන්නේ නිවන් පතා කුසල් රැස් කිරීමේදී තමන්ගේ సంతානයේ පහළ වෙනා නිර්ආමිෂ සෝමනස්සේ ඒකට කියන නෙක්ඛම්මසිත සෝමනස්සය මේ විදිහට කනින් ශබ්දයක් අහලා ඔයගේ ඔයගේම ජේසිත සෝමනස්ස නෙක්ඛම්සිත සෝමනස්ස ඔයගේම ගන්ධයක් දැනගෙන ජේසිත සෝමනස්ස නෙක්ඛම්සිත සෝමනස්ස ඔයගේම දිවෙන් රසයක් විඳලා ජේසිත සෝමනස්ස ඔයගේම නෙක්ඛම්සිත සෝමනස්ස ඔයගේම කයින් ස්පර්ශයක් ඉඳලා ගේහසිත සෝමනස්ස ගේහස දෝමනස්ස එවාගෙම මනසින් අරමුණක් ගෙන ගේහසිත සෝමනස්ස ගේහසිත දෝමනස්ස කියලා මේ විදිහට ගේහසිත නමින් තෘෂ්ණාසගත සෝමනස්ස නික්කම්සිත කියන්නේ නිරාමිසේ සෝමනස්ස පාල කරගනු ලැබෙනවා. ඔය වගේම දොම්නසත් ඇති වෙනවා ගේහසිත දොම්නස්ස ගේහසිත සෝමනස්ස. එවාගෙම ඔය සෑම ඔය විදිහට දෙආකාර දෙආකාර ඇති වෙනවා. ඒ සියල්ල එකතු වෙන එකට ඔක්කොම 36ක් බාටපත් වෙනවා. ඊළඟට සාරුවක්යන් වාසේ දේශනා කළා తත්‍රිදන් නිස්සාය ඉදම් පජාත කියලා. ඒ කියන්නේ මේ 36 ආකාරයේ තියෙන ජේසිත සෝමනස්ස දෝමනස්ස ආදී දහම් පද තුලින් නෙකම්මසිත සෝමනස්සයෙන් ජේසිත දෝසොම්නස ප්‍රහාණය කරන්නට ඕනේ. එවැනිම නෙක්ඛම්සිත සෝමනස්සයෙන් ජයසිත දෝමනස්සයත් ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ විදිහට එකින් එකට ප්‍රහාණය කළ යුතු ආකාරය සඳහන් කොට වදාලා. ඊළඟට සඳහන් වෙන්නේ සතිපට්ඨාන තුන. සතිපට්ඨාන තුන නමින් ප්‍රකාශ වෙන්නේ මේ සතර සතිපට්ඨානට ආයත දෙයක් නොවේ. මෙතන සඳහන් කරන්නේ සරුවක්ඥන් වහන්සේ පිළිබඳ කාරණා තුනක්. සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවන්හිදී සමහර කෙනෙක් ඒ දේශනාවට සවන් දෙන හැම දිනම වාගේ ඒ ධ්‍යාත නිසිසේස් අවධානය යොදන්නේ නැහැ. අනිවිහිත වේ ධම් පදවලට සවන් දෙන්නේ. ඒවා පිළිපැදින්නේ නැහැ, හිතට ගන්නෙ නැහැ. ඒ නිසා සාරුවක් යන් වහන්සේ ධම්නසක් ඇති කරගන්නේ නැහැ. එවැගේම ධම්නසක් ප්‍රකාශ කරන්නේ නැහැ. අප්‍රසාදයක් පළ කරන්නේ නැහැ. තමන් වහන්සේ සතු සම්ප්‍රජානකාරීව වැඩ ඉන්නවා. මේ පළවෙනි සතිපට්ඨානය. තවත් බණ පිරිසක් ඉන්නවා බණාන වේලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන් සමහර කෙනෙක් අහනවා. සාවධානව මේ ධම්පද එකක් එකක් ගානේ සිතට නගාගෙන ධර්ම ශ්‍රවණය කරනවා. ඒ පිරිසේම තව සමහර කෙනෙක් ඉන්නවා බණාන්නේ නැහැ හරියට. අන්‍යවිහිත වෙලා ඉන්නවා. වික්ෂිප්තයි තින් ඉන්නවා. ධර්මයේ හිතට ගන්නේ නැහැ. ධර්මයේ අනුගමනය කරන්න හිතන්නේ නැහැ. එහෙම අවස්ථාවල සරුවක්යන් වහන්සේ දුම්නසක් ඇති කරගන්නේ නැහැ. එවාගෙම අමනාපයක් ප්‍රකාශ කරන්නේ නැහැ. තමන් වහන්සේ සතු සම්ප්‍රජානකාරීව සිහිනුවණින් වැඩ ඉන්නවා. තුන්වෙනි සතිපට්ඨානය ඇතුළත හඳුන්වන්නේ බණ පිළිසේ සීලෝම දෙනා සමාධිගතව බණ අසනවා. අර අට්ඨේ කත්වා මනසිකත්වා සම්මන් චේතසෝ සමන්නාහරිත්වා ඕයිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට කල්ප කෝටි ගානකින්වත් අහන්න නැති මේ උත්තරීතර වූ සුවිසුද්ධ වූ ධර්මයේ මත අත්‍යවශ්‍යයි කියලා බලවත් ධර්මච්ඡන්දයෙන් බණ අහනවා. ඒ බණ හිතින් මෙනෙහි කරමින් අහනවා. එවාගෙම මුතුවැලක් මණික්වැලක් අමුණන්නා වගේ දහම් පදයක් පදයක් වාසා තමන්ගේ හිතට එකතු කරගන්නවා. එවගේම දේශවන් නවාගෙන සමාධිගතව ධර්ම ශ්‍රවණය කරනවා. එම අවස්ථාවල සරුවක්ඥන් වහන්සේ සොම්නස ඵල කරනවා. එවැගේම ඒ පිරිසට ස්තුතිවන්ත වෙනවා. ඒ අත්ංගේ සිත තවත් දිලිමත් කරන්න දේශනා කරනවා. ඒ සඳහා සතෝ සම්පජානකාරී වෙනවා. මේක තුන්වෙනි සතිපට්ඨානයයි. මේ විදිහට යදරියෝ සේවති. මෙන්න මේ සතිපට්ඨාන තුනට අනුව යම් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් පවතිනවා. තදරියෝ ඝනමනුසාසිතු මරහති. එවැනි උත්තමයන් වහන්සේ තමයි මේ සමූහයාට, ඒ කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ සිව්පිරිසට, එවැගේම දෙවියන්ට, මාරයන්ට, බ්‍රාහ්මයන්ට, ලෝවැසි සීලු දෙනාට අනුශාසනා කරන්න සුදුසුක් වෙනවා. එවැනිම සෝ උච්චේති යෝගාචාරියානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඒ ශාස්ත්‍රීය වහන්සේ මේ භාවනාන යෝගී ගුරුවරුන් වශයෙන් ගුරුවරයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ අනුත්තර කෙනෙක් ශ්‍රේෂ්ඨ වූ පුරිස ධම්ම සාර්ථි නමින් හඳුන්වන්න පුළුවනි. මේකයි මේ සලායත නිබංග සූත්‍රයේ මාතෘකා පෙළ කියලා ඒ මාතෘකා කළ දේශනා පාළිය අදහස ප්‍රකාශ කරනවා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ මාතෘකා පෙළේ තියෙන ධම් කරුණු පිළිබඳ කොහොමද අපේ නුවණින් අවබෝධ කරගන්නේ, කොහොමද මේක අප නිවනට උපනිශ්‍රේ කරගන්නේ කොහොමද කියන එක අපි පිළිගන්නට තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන් මෙතන හඳුන්වනවා මුලින්ම ආධ්‍යාත්මික ආයතන 6ක්. ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ අර මුලින් සඳහන් කළ චක්ඛු සෝත ඝාන ජීවා කාය මන මේ කියන ආයතන හය ඒවට ආයතන කියන්නේ මොක් නිසාද ආයතන කියලා කියන්නේ සංසාරයේ දික් කරන දේවල් කියන තේරුමයි ඒ කියන්නේ සංසාරය දිව කරනවා දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරවනවා මේකට ආයතන කියන අර්ථ පහක් කියනවා ඒ කියන්නේ සංජාති දේශාර්ථය කියලා එක තේරුමකින් ආයතන කියනවා ආකරාර්ථය කියලා තවත් තේරුමකින් ආයතන කියනවා එවාගෙම සමෝසරණාර්ථය කියලා තවත් තේරුමකින් ආයතන කියනවා එවාගෙම කාරණාර්ථයෙන් තවත් තේරුමකින් ආයතන කියනවා මේ හැම එකකින්ම කෙරෙන්නේ චිත්තචෛසික ධර්මයන් 15 වෙනි ස්ථානයේ කියන එකයි චිත්තචෛසික ධර්මයන් 15 වෙනවා දැන් මේ චක්ඛායතන කියන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේම දේශනා කළා කියනවා දැකීමේ ආශාව නිදහන් කොට ඇති කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් 15 වූ සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාද රූපයයි චක්ඛායතන කියන්නේ පෙර ජාති වල අපි ප්‍රියමනාප රූප දැකීමේ ආශාව තිබුණා. ඒ ප්‍රියමනාප රූප දැකීමේ ආශාව නිදාන් කොටගෙන කුසල රැස්කලා දකින්නේ. ඒ කියන්නේ චක්සු ප්‍රසාදේ ලබන්නේ සුදුසු කුසල රැස්පත් කරගත්තා. ඒ කුසලයේ නිසා අපට මේ භවයේදී මේ චක්කු ගෝලයේහි සතර මහා භූත රූප හටගත්තා කර්ම සමුත්ථාන වශයෙන්. ඒ කර්ම සමුත්ථාන සතර මහා භූත රූපයන්ගේ උපයක් කියනවා. ඒකට කියනවා චක්සු ප්‍රසාදේ කියලා. මේ චක්ෂුව කියන්නේ කොටස් දෙකක් තියෙනවා. සසම්භාර චක්ෂුව ප්‍රසාද චක්ෂුව කියලා. සසම්භාර චක්ෂුව කියන්නේ අක්ෂි ගෝලය. ප්‍රසාද චක්ෂුව කියන්නේ අපේ ඉදිරිපිට තියෙන වර්ණ රූපයක ඡායා වැටෙන උපය. ඒ සම්බන්ධව තියෙනවා රූප කලාප වශයෙන් හයක්. මේවා අතින් එකින් එකට විස්තර කරනවා නම් ගැඹුරු විදර්ශනාවක් වෙනවා. මේ අපේ ඇස් ගෝලයේ තියෙනවා පින්නතුනි කාය දශක, භාව දශක, චක්කු දශක කියලා 10 කොටස් තුනක්, මිති තුනක්. ඊළඟට චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 කොටස් තුනක් තියෙනවා කලාප 6යි. මේ කලාප 6ේ තියෙනවා රූප 54ක්. මේ අක්ෂි ගෝලයේ තියෙනවා රූප 54ක්. කලාප වශයෙන්, මිති වශයෙන් කොටස් 6ක් තියෙනවා. කර්මජ කලාප තියෙනවා 3ක්. කාය දශක, භාව දශක, චක්කු දශක කියලා. ඊළඟට චිත්තජ රූප කලාප එකක් තියෙනවා, උතුජ රූප කලාප එකක් තියෙනවා, ආහාරජ රූප කලාප එකක් තියෙනවා. මේ ඔක්කොම සම්පින්දනය වෙලා තමයි චක්ෂු ගෝලයක් සකස් වෙලා තියෙන්නේ. මේ කර්ම නිර්වත්තයි. කර්මයකින් හටංග හටගත්තේ ප්‍රධාන වශයෙන් කර්මයේ තමයි හේතුනේ. ඉතින් මේ චක්ෂු ප්‍රසාදයේ කියන එක චක්කු දශක රූප කලාපයටයි අයිති වෙන්නේ. ඒ චක්කු දශක රූප කලාපයේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රය, චක්ෂු ප්‍රසාදය කියන රූප 10ක්. එතන චක්ෂු ප්‍රසාදය පිරිවරාගෙන රූප 9ක් ඔතන තියෙනවා. ඒ චක්ෂු ප්‍රසාද රූපයේ මනුෂ්‍ය ජීවිතයේ ඇතුළේ ප්‍රතිසන්දි ග්‍රහණය ඉඳලා දවස් 77ක් ගිය තැනයි. එතකොට චක්ෂු ප්‍රසාද රූපයේ හරියට උකුණු හිසක් පමණ ඇතේ කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. නමුත් බොහෝසෙන් පැහැදිලිව දකින්න පුළුවන් මුම් පියල්ලක් තරම් ප්‍රමාණයක තියෙනවා මේ චක්ෂු ප්‍රසාදයේ. ඒක ඉදිරියේ තියෙන දෙයක සටහන මැලේ පේනවා. අර කණ්ණාඩියේක කඩපතක ප්‍රතිබිම්බය වැටෙනවා වගේ. එතකොට ඒකට කියනවා චක්ෂු ප්‍රසාදයේ කියලා. ඒකයි ප්‍රසාද චක්ෂු කියන්නේ. අනිත් සියල්ල මේ සසම්භාර චක්ෂු කියන්නේ අවයව සහිත චක්ෂු. ඉතින් මේ චක්ෂු ප්‍රසාදය වැදගන්නා රූප අරමුණු වැදගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒක අටකතාවල හඳුන්වනවා දත්තුකාමතා නිදාන කම්ම සමුත්තාන මහා භූත ප්‍රසාද ලක්ෂණ චක්කු. රූපේ ස්වාමින්ජන රස චක්කු විඥානස්ත නිස්සේ භව පච්චුපට්ඨාන චතු මහා භූත පදට්ඨාන කියලා මේ විදිහට ඒකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හඳුන්වනවා. ඒ කියන්නේ අතීත භව සංසාරයේ රූප දැකීමේ ආශාවෙන් යුතුව රසකල කුසලයාගේ විපාක වශයෙන් ලැබුණු සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයේ චක්ෂු ප්‍රසාදයයි. එය රූප ආරමුණු වැඩ ගන්නවා. ඒකේ ක්‍රියාකාරීත්වයයි. චක්ෂු විඥාණයට ආධාර වෙනවා, නිෂ්රේ වෙනවා. එවැන්ගේම දැකීමේ ආශා නිමිති කොට ඇති වුණා මහා භූත රූප ආසන්න හේතුව වෙනවා. මේ විදිහට චක්ෂු ප්‍රසාදය අපට හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඊළඟ සෝත ප්‍රසාදේ සෝතායතනිකයන්ට ඔය විදිහටම රූප කලාප 6ක් කාය දශක, භව දශක, මේ සෝත දසක චිත්තජ සුද්ධාස්තක උත්තජ සුද්ධාස්තක ආරජ සුද්ධාස්තක එවාගේම රූප කලාප 6යි රූප වශයෙන් 54යි ඒ සෝත ප්‍රසාදයේ තිහිතා තිබෙන්නේ අපේ කන් දිලෙහි ඉතාම සිනිඳු රෝම රෑනක් තියෙනවා සම්බවම් පාටක මේ රෝම රෑනට තියෙනවා ශබ්ද ඇද ගැනීමේ ශබ්ද වැද ගැනීමේ ප්‍රසාදයක් ඇහැට පේන්නේ නැහැ ඒක ඒකට කියනවා සෝත ප්‍රසාදයකකන සෝත දසක කියන රූප කලාපයේ පිහිටා තිබෙන්නේ ඊළඟට ගාන ප්‍රසාදය කියන ගාන වස්තුවත් ওই විදිහටම රූප කලාප 6කින් යුක්තයි ඒ රූප කලාප 6 අතරින් ගාන දසක කියන දසවේ දායක කලාපයේක තමයි ගාන ප්‍රසාදයේ පිහිටා තිබෙන්නේ ඒක අපේ නාසිකා දොරටු දෙක එකතු වෙන තැනක් කියලා නාසිකාවේ මුල ආරි එතන තියෙන එලුකුරේක ආකාරයක ස්වරූපයක් ඒ ස්ථානයේ තියෙනවා මේ ගඳ සුවඳ වැද ගන්නා වූ ඕපයක් ඒකට කියනවා ගාන ප්‍රසාදය කියලා අර විදිහටම රූප කලාප 6ක් තියෙනවා රූප වශයෙන් 54ක් තියෙනවා ඊළඟට ජීවා ප්‍රසාදයත් ඒ විදිහමයි ජීවා ප්‍රසාදයේ පිහිටා තිබෙන්නේ දිව අගට සමීපව මානෙල් මල් පෙත්තක ආකාරය ඇහැට පේන්නේ නැති වුණාට කටට ගන්නා වූ යම් කිසි ද්‍රවයක රස විඳ ගැනීමේ රස හැපීමේ රස වැඩ ගැනීමේ ප්‍රසාද රූපයක් තියෙනවා. එතනක් තියෙනවා රූප කලාප 6. සසම්භාර ජීවා ප්‍රසාද ජීවා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒතෝ කාය ප්‍රසාදයේ කියන තැන රූප කලාප 5යි තියෙන්නේ. කාය දසක භව දසක කියලා කර්මජ කලාප දෙකක් තියෙනවා. එවාගෙම චිත්තජ කලාප, උපද කලාප, ආර්ජ කලාප, සුද්ධාෂ්ටකාට බැගින් තියෙන රූපයේ සියල්ල 44යි. එයින් කාදසක කියන්නේ මේ රූපය මුළු සර්වාංගයේම අර ඉසකෙස් මේ හැර ඒ කියන්නේ හැමින් ඉහළට නැගුණා ඉසකෙස් හැර, කොහොම හැර, අගතෙන් දික්කේ තියෙන නියපොතු හැර, මේනි සම් හැර මුළු සර්වාංගයේම සීවේ සම්මස්නාර ඇත ඇතිමිඳුළු දක්වාම කාය ප්‍රසාදේ පිහිටා තිබෙනවා. ඒ කාය ප්‍රසාදය කරවාගේ ඉෂ්ට මනාප ප්‍රේමනාප ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයක ප්‍රතිඵල වශයෙන් ලැබුණු සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාද ලක්ෂණයක් තමයි කාය ප්‍රසාද රූපේ නැත්තම් කායායතනය. මේ කියන්නේ දොරටු පහ මේවා සැබවින්ම රූප කලාප රූප ධර්ම. මේවාට ඉදිරියේ හමු වෙන අරමුණු වැද ගන්නා ස්වභාවය තමයි තිබෙන්නේ. එතකොට ඇහැට රූපයක් සම්මුඛ වෙන්නේ ඇහැ පිරිසිදුව තියෙන්නට ඕන වරණ රූපයක් තියෙන්නට ඕන ආලෝකයක් තියෙන්න ඕන මානසිකාරයක් තියෙන්න ඕන රූපයක් දකින්නේ. එවාගෙම කනින් ශබ්දයක් ආන්නේ එවාගෙම සෝත ප්‍රසාදයේ පිරිසිදුව තියෙන්නට ඕන ශබ්ද රූපයක් තියෙන්නට ඕන එවාගෙම අවකාශයක් තියෙන්නට ඕන මානසිකාරයක් තියෙන්න ඕන තුවර ශබ්ද රූපේ වැඩ ගන්නවා. එවාගෙම ගාන ආයතනෙට ධානායතනයේ පිරිසිදුව තියෙන්නට ඕන යම් කිසි සුවඳක් හෝ දුගඳක් මේ අරමුණක් තියෙන්නට ඕන ඊළඟට වායෝ ධාතුව තියෙන්නට ඕන මනසිකාරයේ තියෙන්නට ඕන එතකොටයි ඝාන විඥානේ පහළ වෙන්නේ. එවැගේම ජීවා ප්‍රසාදයේට රස අරමුණක් හැපෙන්නට ජීවා ප්‍රසාදයේ ප්‍රසන්නව තියෙන්නට ඕන රස අරමුණක් හතට ගන්නට ඕන ඊළඟට පඨවිදා ආපෝ ධාතුව තියෙන්නට ඕන මනසිකාරයේ තියෙන්නට ඕන රසය දෙගන්නට ජීවා විඥානේ පහළ වෙන්නේ. කාය ප්‍රසාදයටත් කාය ප්‍රසාදයේ ප්‍රසන්නව තියෙන්නට ඕන සීතල උණුසුම එවාගෙන තද ගතිය මෘදු ගතිය සෙල වෙන ගතිය කියන මේ ස්වභාව ඇති සතර මේ තුන් ආකාර මහ භූතයන් තමයි කාය ප්‍රසාදයට හැපෙන්නේ. තද ගති මෘදු ගති පඨවි ධාතුව එවාගෙන සීතල උණුසුම ගතිය තේජෝ ධාතුව එවාගෙන සැලවෙන්නේ පින්බෙන ස්වභාවය වායෝ ධාතුව කියන ස්වභාව තමයි කාය ප්‍රසාදයේ අරමුණු වෙන්නේ. ඒ යගේ අරමුණක් තියෙන්නට ඕන පඨවි ධාතුව තියෙන්නට ඕන මනසිකාරයේ තියෙන්නට ඕන. මේ කියන කාරණු නිසා කාය ප්‍රසාදයට කාය විඥානේ පහළ වෙනවා. එතකොට මන ආයතනෙ කියන්නේ මේක සම්පූර්ණයෙන් 189 සම්පින්දණය වෙන වචනයක්. මන ආයතනය. ඒක දැන් අර විඥාන කාය කියන කොට පැහැදිලි වෙනවා. අපේ චිත්තසංතාන තුල සමස්ත ලෝකයා තුල පහළ වෙන්න පුළුවන් ලෞකික ලෝකෝත්තර සිත් ඔක්කොම තියෙන 89ක්. මේ ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒ අට වෙන් කළාම සාමාන්‍යයෙන් ලෞකික සිත් වශයෙන් යන්නේ 81යි. ඒ සියල්ලම මන ආයතන හැටියට හැඳින්වෙනවා. එතකොට මේ කියන ආයතන 6 ත්‍රිලක්ෂණ විපස්සනාට හරවන්න මේ කරුණ අපට අවශ්‍ය වෙන්නේ. මේ කියන ආයතන හය චිත්තක්ෂණයක් ගානේ උපදිනවා බිඳෙනවා. ඒ උපදින බිඳෙන ස්වභාවය අනිත්‍යයි. උපදෙමින් බිඳෙමින් තෙලෙන බව දුක්ඛයයි. කලන් තමන් කැමතිසේ නොපවත්නා බව අනත්තයි. රාගයම පිළිකුල් නිසා අසුභයි. මේ කියන ස්වභාව ධර්මයන් මෙනෙහි කිරීමේ පහසුව පිණිසයි සරුවක්යන් වහන්සේ මේවා දේශනා කොට වදාදා තිබෙන්නේ. මෙය බොහෝ සෙයින් සත්‍යයේ කුජලයේ කාත්මයක් මම මාගේ කියා ගනු ලැබෙන බැවින් එකින් එකට සරුවක්යන් වහන්සේ බෙද බෙදා දේශනා කරලා තියෙන විපස්සනා කරනු පිණිසයි. ඊළඟ සඳහන් වෙනවා බාහිර ආයතන 6 දැන් මේ චක්ෂු ප්‍රසාද ආදීයට මුණ ගැසෙන්නා වූ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන, ධර්මාරම්මන කියන මේ අරමුණු 6යි. ඒවා ආධ්‍යාත්මික සංකානේ තියෙනවා, බාහිර සංකානවලක්, අවිඥානික වස්තුවලක් තියෙනවා. එනිසා ඒවට කියනවා බහිද්ධා කියලා. බහිද්ධා ආයතන, බාහිර ආයතන. මේ බාහිර ආයතන වශයෙන් රූප ආදී නමින් හඳුන්වන්නේ අපට ඇහැට ලක්වෙනා වූ වර්ණ රූපයක් පමණයි. මේක මේ පාට ඇති දේවල්, මේ හැඩවරුකම් ඇති දේවල් අපේ ඇහැට ලක් වෙනවා. ඒකට කියනවා රූප ආයතනයි කියලා. එවැගේම කනට අරමුණු වෙනා වූ ශබ්ද ආරම්මන, ඉෂ්ඨ වූ අනිෂ්ඨ වූ ශබ්ද ආරම්මන. ඊළඟට නාසිකාට යොමු වෙනා වූ ඉෂ්ඨ වූ අනිෂ්ඨ වූ ගන්ධ ආරම්මන. දිවට ලක් වෙනා වූ ප්‍රණීත වූ අප්‍රණීත වූ රස ආරම්මන. කයට හමු වෙනා වූ, කයට අරමුණු වෙනා වූ අර වගේම සැප හෝ දුක් හෝ නිස්පර්ශ අරමුණු. ඒ වගේම මනෝද්වාරයේ තපමණක් ලැබෙන නැත්නම් සිතට අරමුණු වන්නා වූ ධර්මායතනයේ. ධර්මායතනයේ ඇටේට හඳුන්වනවා කොටස් 6ක්. ප්‍රසාද රූප 5, සුකුම රූප 16, සිත් 89, ඡාසික 52, ප්‍රඥාප්තිය නිර්වාණය කියලා කොටස් 6ක් තියෙනවා ධර්මායතනයේ. පසාදි කියන්නේ අර චක්ඛු සෝත ගාන ජීවා කාය මේවා නුවණින් මිසක් ඇහැට පේන්නේ. එනිසා වට කියන ධර්මායතන කියලා. එවැගේම සුකුම රූප 16ක් තියෙනවා. ආපෝ ධාතු, ඉස්තින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, අදේ රූප, ජීවිත රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප, එවැගේම ලහුතා රූප, මුදුතා රූප, කම්මඤ්ඤතා රූප, එවැගේම උපචේ සංස්කෘති ජලත අනිච්චතා කියලා රූප ධාති 15ක් තියෙනවා. 16ක් තියෙනවා. ඊළඟට සිත් 89, රාගයේ 652, එවැගේම බාහිර වශයෙන් මේ ලෝක සම්මුති වචන එක්කම නිර්වාණය. විදර්ශනාට නිර්වාණය කියන්නේ නේ. නමුත් අනිත් සියලුම ලෞකික සිත් 81යි 652යි රූපය ඔක්කොම ගණනනවා. එනිසා ඒ සියල්ල සඳහන් කරනවා ධර්මාත්මය කියලා. මේ කියන ආයතන 6 බාහිර ආයතන ඇටියට සරුවක්යන් වහන්සේ ත්‍රි ලක්ෂණ විපස්සනාට යොමු කරන්න දේශනා කොට වදාදා තිබෙනවා. විඥාන 6 නමින් මෙතන හඳුන්වන්නේ චක්ක විඥාන 2, සෝත විඥාන 2, ධාන විඥාන 2, ජීවා විඥාන 2 සහ කාය විඥාන 2 කියන 10යි. ඊළඟට තියෙනවා මනෝ විඥාන නමින් 76ක්. 76ක් කියන්නේ මේ 79ක් තියෙනවා එතන සඳහන් කරනවා. මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියන කොටස් දෙකකට බෙදෙනවා. මනෝ ධාතු නමින් තුනක් බෙදෙනවා. එවාගෙම මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් 76ක් තියෙනවා. මේ සියල්ලම කියනවා විඤ්ඤාණ කාය. ඒවා සයක් වෙනවා. එතකොට චක්කුස් විඤ්ඤාණ දෙක, සෝත විඤ්ඤාණ දෙක ආදී වශයෙන් එතන 5යි. අනික මනෝ විඤ්ඤාණ. එතන විඤ්ඤාණ කියන්නේ සිතේ නමක්. සිතේ කියනවා නම් 10ක්. චිත්තං මනෝ මානායතනං මනෝ මනින්ද්‍රියං මනායත මනින්ද්‍රියං මනෝ විඤ්ඤාණං විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් නම් 10ක් සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන තේරුම් වලින් කියන්නේ විඤ්ඤාණයගේ ක්‍රියාකාරීත්වයයි. අරමුණු සිතන බැවින් සිත කියලා කියනවා, චිත්තං කියලා කියනවා. අරමුණු මනගන්න බැවින් මනෝ කියනවා, මනායතන කියනවා, මානසං කියනවා. ලාගේම හදයන් අදහස් ගන්න බැවින් හදයන් කියනවා. කන්දරං පිරිසුදු බැවින් කන්දර කියනවා. ඒ කියන්නේ රූප සතරන හිතේ නැහැ, හිත පිරිසුදුයි. ලාගේම මනෝ මන ආයතනං කියනවා. මනින්ද්‍රියං කියනවා, මනෝ විඥාන ධාතු කියනවා. මේ ආදී නම් වලින් හඳුන්වන සිතේ ක්‍රියාකාරීත්වය නිසා නම් ලැබිලා තියෙන දස ආකාරයකට. එතන විඥාන කාය කියන කොට සියල්ල පොදු වචනයක්. යම් කිසි අරමුණක් තේරුම් ගන්නා වූ මේ අර්ථයෙන් විඥාන කියලා කියනවා. ඒ කියන්නේ සංඥා, විඥාන, පඤ්ඤා කියලා තේරුම් ගන්න ක්‍රම තුනක් තියෙනවා. සංඥාව කියන්නේ යම්කිසි දෙයක් ඇඳෙන ගන්නවා. ඒ වගේම විඥාන කියන්නේ ඊට වඩා විශේෂයෙන් දැන ගන්නවා. පඤ්ඤා කියන්නේ සරු ආකාරයෙන් දැනගන්නවා. ඒකට නිදසුනක් සඳහන් කරනවා. දැන් මුදුරේ තියෙනවා දිලිසෙන දෙයක්. කොඩා දරුවෙක් දකිනවා මේක. දැකලා අම්මට කියනවා අම්මේ මේ දිලිසෙන ලස්සන දෙයක් තියෙනවා කියලා. ඒ දරුවා දන්නේ දිලිසෙන දෙයක් බමනයි. ඊට වඩා දෙයක් දන්නේ ඒ වගේ තමයි සංඥාව. ඊළඟට මෞතුමියෙක් ගත්තා මේක රං කහවනවා. රං කහවන බව මෞතුමිය දන්නවා. මේකෙන් මෙච්චර වැඩ ගන්න පුළුවන්. මේක මෙච්චර වටිනවනි කියලා මෞතුමිය දන්නවා. ඒ වගේ තමයි විඥාණය. රං කරුවෙකුට මේක දෙනවා. රං කරුවා මේක ගත්තාම ਉਹ දන්නවා මේකේ බර මෙච්චරයි. මේකේ රත්තරන් මෙච්චරයි. මේකේ තලක මෙච්චරයි. ඒ වගේ මේක රිදී මෙච්චරයි. මේක මෙච්චර වටිනවා. මේකෙන් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා ඔක්කොම දැනගන්නේ රං කරුවා. ඒ වගේ තමයි ප්‍රඥාව. මෙසේ සංඥා විඥාන පඤ්ඤා කියන අරමුණු දැනගැනීමේ අවස්ථා තුන තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා මේ විඥානයේ විශේෂයෙන් අරමුණු දැනගන්න මැනගන්න හිතට කියනවා විඥාන කියලා. ඒ ඔක්කොම හයක් හැටියට සඳහන් කළේ ඒකත් ත්‍රිලක්ෂණ විපස්සනාට නඟුණු පිණිසයි. ඊළඟට පස්සකාය කියලා කියන්නේ ඒ චෛසික ධර්ම ඔක්කොම 52ක් තියෙනවානේ. එයින් ප්‍රධානම ගණක් ගන්නවා මේ පස්ස චෛසිකේ. ඒ චෛසික ධර්ම සියල්ල ගණන් කිරීමේදී මුලතම කියවෙන්නේ පස්සෝ කියලා. ඒ කියන්නේ ස්පර්ශ ආරමුණු කිරීම ස්පර්ශ මේ සිතත් එක්ක සම්බන්ධ කරවන ධර්ම ශක්තියක් තමයි පස්සෝ කියන්නේ. ඒ මේ පස්සය චක්කු සම්ප්‍රසාද වශයෙන් දොරටු 6ට අනුව නම් 6ක් ලබනවා. ඉතින් ඔක්කොම එකින් එකට විග්‍රහ කරනකොට ජමුරු විදර්ශනාවකට ආරමුණු වෙනවා. එවා ඉතිංගට විපස්සනා කරමින් තමාගේ සංචානයේ හිඩ ත්‍රිලක්ෂණයේ අරමුණු කරගෙන භාවනා කිරීම පිණිසයි සරුවක්යන් වාසයේ මේ ඔක්කොම පහදා දී වදාලේ. මේ ආයතන විදර්ශනයේට ආйти. ඊළඟට සඳහන් වුණේ අර අෂ්ටාර්ෂ මනෝ පවිචාර කියලා වැදගත් කරුණු 18ක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලෝක සත්‍යයේ සංචානවල ලැබෙන අරමුණු වලදී අයෝනිසෝ මනසිකාර්ය නිසා ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමක් නැති නිසා මොනතරනු විපස්සනාටනු මෙනෙහි කිරීමක් නැති නිසා බොහෝ සෙයින් මේ දොරටු හයත් ලැබෙන අරමුණු වලදී සොම්නස් ගොම්නස් උපේක්ෂා කියන මේවා පහළ වෙනවා. ඒ කියන්නේ තමාට ප්‍රේමනාප දර්ශනයක් ඇහැට ලක්ුණා නම් සොම්නස් වෙනවා. ඒ සොම්නස්සේ ආශාසාගත ලෝභසාගත සොම්නසක්. සමහර විට අප්‍රියමනාප දෙයක් කෙනෙක් දැක්කාම දොම්නස් වෙනවා. ඒක තමාගේ సంతානයේ දෝෂ මූල අකුසල් සිත් වශයෙන් පහළ වෙනා ධම්නසේ. සමහර විට පිය හෝ මනාප හෝ අමනාප හෝ කිසිදාක් හිතන්නේ නැතුව ඒ ගැන උපේක්ෂක වෙනවා. ඒ උපේක්ෂක වෙන්නේ නුවණින් තොරව. ඒ නිසා ඒකට මේ හරි විදියට ජේසිත උපේක්ෂා හැටියට හඳුන්වනවා. මෙතන ජේසිත සෝමනස, ජේසිත දෝමනස, ජේසිත උපේක්ෂා කියලා වරණ රූපයක් දැකීමෙන් ඇහැට ලක්වන දෙයක් දැකීමෙන් තුන් ආකාරයකින් හිත අපිරිසුදු වෙනවා. ඒ තුන් ආකාරයෙන්ම ලෝභ, දෝෂ, මෝහ කියන අවස්ථා තුනයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ආයතන 6ට මේ විදිහට තුනක් බැගින් වැඩි වෙනකොට 18ක් වෙනවා. මෙන්න මේක අයෝනිසෝ මනසිකාර්ය නිසා ඇති වෙන මනසිකාර්ය විතරක නිසා මේකට කියන මනෝ පවිචාරි කියලා. අට්ඨාරස මනෝ පවිචාර 18 ආකාරයකින් හිත මේ නොයෙක් නොයෙක් විතරක විතරණයක් විතරකණය කරන ආකාරය මේ ආදේශනාවෙන් පහදා වදාලා. ඊළඟට තමයි අර චත්තිංස සත්‍යපදා කියන මේ දේශනේ පහදා දෙන්න තියෙන්නේ. ඉතින් මේ සඳහා කාලයේ බොහොම කෙටියෙන් දැන් ඉදිරියට තියෙන්නේ. ඒ චත්තිංස සත්‍යපදා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු විදර්ශනා අවස්ථාවක්. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ මීට පෙර ප්‍රේමනා පරමුණක් දැකලා ඒ සම්බන්ධව ජීහසිත ආශාවක් නැත්නම් තෘෂ්ණාසගත සොමනසක් ඇති වුණා. ඒ බව තමන් තේරුම් අරගෙන ඊළඟට ඒ අරමුණේම තමන් විදර්ශනා කරනවා. ඒ කියන්නේ ප්‍රේමනාප වූ ආශාව ඇති වුණා වූ අරමුණ ඒ තැනම ඇතිව නැතිව ගියා, නිරුද්ධ වුණා, එවාගේ පරිණාම ධර්මයටපත් වුණා කියලා විපස්සනාට හරවනවා. ඒ හැරෙමින් අර මීට පෙර ඇති වුණා වූ දේහසිත සෝමනසසගත අකුසල ධර්ම සියල්ලම හරියට ගලේ අඹරලා දැම්මා වගේ තමන්ගේ ඉතින් ප්‍රහාණය කරු දානවා. ඒ වගේම ජේසිත දෝමනසේ ඒකත් ඒ වගේ ප්‍රහාණය කරනවා. මේ විදිහට දොරටු හයේම පහළ වෙන අර තෘෂ්ණාසගත සෝමනස, තෘෂ්ණාසගත දේහසගත දෝමනස, එවාගේම උපේක්ෂාසගත අවස්ථා මේ සියල්ලම ප්‍රහාණය කරන්නේ අර විපස්සනාවේ. ඒ කියන්නේ සියල්ලම ත්‍රිලක්ෂණ විපස්සනාට ආරෝණ එකින් එකට. ඉතින් මේ විදිහට සතිස් ආකාරයකට අර ක්ලේශ ප්‍රහාණය මේ සත් ගත්තිංස සත්‍ය ප්‍රද කියන වචනේ දේශනා කොට වදාලා මේ පිළිබඳව ඉතා වැදගත් පිළිවෙලක් කියන්නට තියෙනවා. එනම් යම් කෙනෙක් හිතට නිතර හිත භාවනා නියෝගීව පුරුදු කරනවා නම් ඕගේ සිත සමාධිගත වෙනවා. සමත භාවනාවකින් මේ විදිහට හිත සමාධි කරගෙන සමාධි ආලෝකයෙන් මේ ධර්මයන් අරමුණු කරනවා. සමාධි ආලෝකයෙන් මේවා අරමුණු කරලා එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණ විපස්සනාවට සම්වර්ධනය කරනවා. එතකොට මේක නිසිසේ අරමුණු වෙන්නේ. නමුත් බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කම තියෙනවා කාට කාටත් වැඩ කටයුතු බහුලව තිබුණත් තමන්ගේ දවසේ වැඩ කටයුතු අනුව ඒවා ජීවිතේ මෙනෙහි කරන ආකාරයේ පුරුදු කර ගැනීම වැදගත් වෙනවා. අපි හිතමු උදේ අවදි වෙනවා. අවදි වෙන වෙලාවෙ හිතනවා මේ රාත්‍රී කාලයේ මගේ චිත්ත සං මගේ ස්කන්ධ සංකානෙහි පාලෝනා චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීවා ප්‍රසාද කාය ප්‍රසාද ත්‍රාණයම රූප අරමුණු ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ආදි වශයෙන් තියෙන සියලුම රූප ධර්මත් නාම ධර්මත් ඒ තනම ඇතුව නැතුව ගියා අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් පෙළපෙළේ ගියා දුක්ඛයි කැමැති කැමැතිසේ නොකැමැතේ ගියා අනාත්මයි පිළිකුල් බැවින් අසුබයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. නින්දට යන වෙලාවේ කල්පනා කරනවා මේ ගත වූ දවල් කාලයේ තුල මේ ස්කන්ධ සංකාණේ පහළ වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප ආයතන ධර්ම සියල්ලම ශනියක් ශනියක් වාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙමින් නැති වෙමින් ගිය බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් සිඳෙමින් බිඳෙමින් පෙළි පෙළි පැවතුන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුබයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. ඔය වගේ එක එක ක්‍රියාවක් ගන්න අපි වතුර නාන වෙලාවේ ආහාර ගන්න වෙලාවේ එවාගේම කටයුත්තකේ දීසින වෙලාවේ රාජකාරීකයේදී සිටින වෙලාවේ ගමන බිමනක්ගේ සිහි නිමගෙන වෙලාවේ හැම අවස්ථාවකම ආරම්භයේ අවසානයේ ඕක ත්‍රිලක්ෂණයට හරවන්න අපට පුළුවන්කම තියෙනවා බොහොම සරලව. ත්‍රිලක්ෂණයට හරවලා චතුරාර්ය සත්‍යෙට නංග ගන්නවා. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ චිත්තචෛතසික භූත රූප උපාදා රූප සංඛ්‍යාත මේ පරමාර්ථ ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අපීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් ඒකාන්තෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් යුක්තවන බැවින් දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකින්ම තොර වූ ශාන්ත නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් ආબોධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍යයි. මාගේ දාස පුරා මාරස්පත් කරගත් සියලු කුසල ධර්ම සම්භාරයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කළ ඒ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් සාන්ත නිවන් සුව පිණිස වේවා කියලා අදිෂ්ඨාන තබා ගන්නවා. මේක අනුපිළිවෙලින් පුරුදු කර ගන්නකොට වැඩි කලක් යන්න ඉස්සර මේ ඔක්කොම වෙන වෙනම තෝරා ගන්න තමන්ට නුවණ පහළ වෙනවා. ඒ වගේම එයින් සිද්ධ වෙන්නේ තමන්ගේ මුළු දවස පුරාම සිහියෙන් ඉන්න වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ සියල්ලම විපස්සනාට නංවා ගැනීමේ පුළුවන්කම නිසා තමන් අප්‍රමාදී ජීවිතයක් ගත කළේ කෙනෙක් වෙනවා. මේ අප්‍රමාද ජීවිතයේ ගත කිරීම නිසා පීවරෙන් පීවර සංසාර දුකට නෙමෙයි සංසාර දුකින් එතෙර විය ලැබෙන අමා මහ නිවන් දෙසට ගමන් කළා වෙනවා. ඒක නිසා අපි සියලුම දෙනා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිවන් මාර්ගට පියනැගීම සඳහා බලවත් ශ්‍රද්ධාවක් බලවත් වීර්යයක් බලවත් සිහියක් බලවත් එකඟත්වයක් නුවණක් හසුරවන්නට ඕනේ. මේ ඉන්ද්‍රිය බලබෝධ්‍යාංග මාර්ගාංග ආදී ධර්මයන් අපේ සිතේ දියුණු කර ගැනීම සඳහා අදිෂ්ඨානය ඇති කර ගැනීමෙන් අපේ බුද්ධ ශාසනයක් පිහිට කරගෙන ලබාගත් මේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතය තුළින් උසස් මාර්ගයක් නෙලාගෙන අපේ නිවන් ගමන සාර්ථක කර ගැනීමට ඒකාන්තයෙන් හේතු වාසනාව වෙනවා. එදා සරුවක්ඥන් වහන්සේ මහා සංඝරුව නමතා සිවණක් කිරිස මැද්දේ මෙමෙස් සලායතන භංග සූත්‍රාන්ත දේශනාව සවිස්තරව පහදා වදාළා. මේ සරුවක්ඥන් වහන්සේ ජීවමාන කාලයේදී සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට ඒ සඳහන් අමාව පවා අමා මහ නිවන් සුව සාක්ෂාත් කරවා දුන්නා. එවැගේම අනාගතයේ බලා සුදු බුදුරජාස් මහදෙන දරදා ස්පර්ශයෙන් මානෙල් මා සුමද විහෙදෙන සීමුක පාත්මයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළා. එම සාරවත්යන් වහන්සේ තුන් ලෝකයේට වැඩසලසලා ආයුෂයාගේ අවසානයේදී දසදාසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවි යන්නසේ අනුපාදිශේෂ පරිනිර්වාණින් අමා මහ නිවන් පුර වැඩියා. තාතන් වහන්සේලා දෙසේ පිරිනිවුණ සසුආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සතු ජනතාව කර්මාරූපව මී පරිලව ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධාන උයන්පකුණු මාලිගා දිය සියල්ල නැස්තාව ශේෂ වුණා. එවැන්ගේම ඉරාඳ තාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ජල දනවල ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණයක නාත්භාව සියල්ල හිත ඇති හිතනෙති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙමින් නැතිවෙමින් පැළෙන බැවින් දුක්ඛයි කැමතිසේ නොකවටනා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සීලු සංස්කාර දුක්ඛ සත්‍යයි දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි දුක සමුදය නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මුළුල්ලේ කෙරුවෝ පාරමී බැලෙන් මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්තේ නිවන් සුව සාක්ෂාත් කොට වදාලා ඒ මේ සියලු බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සකල කුසල සම්භාර ධර්මයේ අපටත් පාරමී බාටපත් වේ ප්‍රාර්ථනීය බෝධියෙන් ගාමිර චතුරාර්ය සත්‍ය බෝධියේ සාන්තේ අමා මහ නිවන් සත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගන්නවා. මේ ධර්ම දේශනාට ආරාධනා කළා වූද එවගේ පින්පමිනේවා වූද සීල ප්‍රාර්ථනා ਸਰව ප්‍රකාරයෙන් බුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ සීලයේ පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමේ කුසල බලය අපි සෑම දිනකට දෙලෝ සුභසති කෙලවර අග්‍රාම මහ නිවන් සෝපිනි සේවේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම ශාස්ත්‍රාධිපති මහා කම්මට්ටානාචාර්ය ත්‍රිපිටක වාදීශ්වරාචාර්ය ශාසන දගය මහෝපාත්‍යාය අතිපූජ්‍ය නාගිනී අරියධම්ම නායක ස්වාමින් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.